එක්සත් ජාතික පක්ෂය කියන්නේ සියලු ජාතිගේ පක්ෂය. මේ රජයේ බලය තියෙනක මේ රටේ කිසිම සුළු ජාතික පුද්ගලයෙකුට හිරිහැරයක් වටේ ඉඳ තියන්නේ නැහැ කියන එක මම තවන්නත් ලම්බියක්. අපි රටේ නීතිය රජකරන, ඒ වගේම යුක්තිය රජකරන සියලු ජාතීන්ට සාධාරණත්ව ඉෂ්ට කරන රජයක් මේ රටේ ඉන්නවා කියලා විශ්වාසයක් අද ලෝකයේ හැම නායකයෙකුටම ඇති වෙලා තියෙනවා. ඉතින් මේක අපේ ආශිර්වාදයක්. මේ ඇති වෙලා තියෙන විශ්වාසය ජාත්‍යන්තර විශ්වාසය බලුණු කරන්න, කඩා කප්පල් කරන්න යම් යම් කණ්ඩායම් ලෑස්ති වෙනවා. අපේ රටේ හතුරන් නැති කරන්න, අපේ රට ඇතුලේ ප්‍රශ්න ඇති කරන්න යම් යම් කණ්ඩායම් උත්සාහ කරනවා. මම තමුන් වාදලා කියන්න කැමතියි, අපි ඒ අයට ඒ අවස්ථාව ලබා දෙන්නේ නැහැ කියන එක